අපි ඉදිරියේදී තව තුන්වෙනි අධිරේටත් යනවා නම් ඒ සඳහා අපිට ආයෝජකයන් දැනට ඇවිල්ලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ ආයෝජකයන්ගෙන් ලබා ගන්න මුදල් වලින් අපි පළවෙනි දේ කරන්නේ මේ වරාය සංවර්ධන කටයුතු වලට ප්‍රශ්නයක් නැත්නම් ඒකෙන් බාධාවක් තිබුණ ගෙවල් වලට විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ මහජනතාවට වෙලා තියෙන අපහසුතාව හොයලා බලලා ඒගොල්ලන්ට මූලිකත්වය ලැබලා දීලා තමයි අනිත් වැඩ කටයුතු අපි කරන්නේ. දැනට අපිට තීරණයක් ගන්න සිද්ධ වෙන ඉදිරියේදී විශේෂයෙන්ම සමහර ගෙවල් තියෙන උඟක් නරක් වෙච්ච ගෙවල් ඉතින් එවට මූලිකත්වය ලැබලා දීලා අනිත් ගෙවල් ගැන අපි ඉදිරියේදී බලන්න ඕනේ. මොකද දැනට ඉඩම් අපි ඒගොල්ලන්ට පෙන්නලා ගොඩක් අයට ලැබලා දීලා තියෙන්නේ. ඒවා යටිතල පහසුකම් ලැබලා දෙන්න තියෙනවා.